සහෝදරවරුනි සහෝදරියනි, කලින් කතා කරපු ගෞරවනීය සහෝදරයා පැහැදිලි කරා මේ මාතෘකාව යටතේ සමාජවාදී සමාජතා පක්ෂය හා ඒ තරුණ සංවිධානය ශිෂ්‍ය ව්‍යාපාරය මේ රැකී මාලාව පවත්වන්නේ කොමන ස්වාධීන දේශපාලන පිළිවෙත මත පිළිටගෙන කම්කරු පන්තියේ ඉදිරි දර්ශනය හා ක්‍රියාමාර්ගය විය හැකි ජාත්‍යන්තර සමාජවාදී වැඩපිළිවෙල මත පන්ති අරගලය ඉහළ නැංවීමකින් තොරව මහජනතාවගේ කොයි කොටසක් හෝ මුහුණ දී සිටින කවර හෝ අර්බුදයකට ප්‍රශ්නයකට විසඳුමක් නැත කියන ආස්ථානයේ සමාජවාදී සමානතා පක්ෂයයි. ඒක 1917 ඔක්තෝබර් විප්ලවයේදී එම කම්කරු පන්ති විප්ලවය සඳහා සමනායකත්වයේ සැපයූ ලෙනින් සමග සමනායකත්වයේ සැපයූ ලියොන් ට්‍රොට්ස්කි විස්තරණය කරපු නොනවතින විප්ලව න්‍යාය මත එළඹීගත හැකි දේශපාලන නිගමනය. ඒ උඩ කම්කරු පන්තිය උගන්න ගන්න, කම්කරු පන්තිය ඒ මත බලමුළු ගන්න ගන්න අපේ එදා මෙදා දුර සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ වික්‍රවාදී කොමියුනිස්ට් සංගමයේ කාල පරිච්ඡේදයේ සිට අපි කම්කරු සමාජ පල කරගෙන වැඩ කරපු කාල පරිච්ඡේදයේ සිට දැන් වෙනකොට ලෝක සමාජවාදී වෙබ්බඩවිය ලෙස අපේ දේශපාලන වැඩ කටයුතු කරගෙන යන දිග කාල පරිච්ඡේදය තුළ අපි එක දිගට සටන් වැටුනේ ඒ සඳහා. අපි දන්නවා එය කම්කරු පන්තියේ මහජනතාවගේ පිළිගැනීමට ලක් වී තියෙන්නේ අඩුවෙන්. ඒක ඉතින් මේ රැකීමෙන් පැහැදිලි වෙනවනේ. ඉතින් අපි කියනකොට ඒ විද්‍යාත්මක මාක්ස්වාදී දර්ශනය සම්බන්ධ පිළිගැනීම පවතින්නේ අඩුවෙන්නේ කියලා අපි ඒ වාක්‍යයේම ඉතුරු කොටස සම්පූර්ණ කරොත් ඊට පටහැනි ඊට විපරීත දේශපාලන පිළිවෙත් මතයි බහුජනතාව ගමන් කරලා තියෙන්නේ. ඇතින් පටන් ගන්න ඉස්සෙල්ලා සහෝදරේ පුද්ගලිකව කතා කරනකොට සූත්‍රගත කරනවා වගේ මෛත්‍රී පාල සිරිසේන බලයට ගැනීම මගින් මහජනතාව ඒ ප්‍රකාශයට පත් කරපු ඒ විපරීත භාවය විද්‍යාත්මක මාක්ස්වාදී ඉදිරි දර්ශනයට පටහැනි ස්වභාවය මේ වෙනකොට එලිදරව් වෙලා තියෙන්නේ කේද වාචකයක් ඇතියෙන්නේ. මම ඒ සහෝදරයගේ පුතව්වයි. ඉතින් ඒ සහෝදරයාට ඇතුළුව ඒ සහෝදරයාම පිළිගත්ත නිසා අපි බලයට ගේන්න වැඩ කරේ මෛත්‍රී පාරිසරිකයන් කියන පෞද්ගලික ජනාධිපති වරුණෙකි. මම ආවේ මේ ඔය විදියට කේද වාචකයට යමින් මුළු ජීවිතේම ගත කරන්නද බලාපොරොත්තු. එහෙමනේ වෙලා තියෙන්නේ. අපි ජීවිතකාල මෑත කාලීන ඉතිහාසයේ දශක දෙකක විතර කාලේ ගියා අපව හෙට බැලුව චන්ද්‍රිකා කුමාර තුංගු වඩම්ම එක 98 වෙනි 2004 වෙනකොට දින සුඛයන් පටන් ගත්තෝ ඒ දවස් ඊට වතුර දැම්මා මහින්දලා. 2014 වෙනකොට ඒක හේතුවා. ඊට පස්සේ අලුතෙන්ම සාබාදේලා ගෙන්න ගත්ත එක්කමයි මහින්දලා. දහය මාසයක් යනකොට ඒකට හේතුවා. මේ මේ විදිහට කියොත් මුළු ජීවිත කාලෙම ගත කරන්නේ හේතුවාචකයෙන් හේතුවාචකයෙන් ජීවිතේ. මේ තත්ත්වය යම් තාක් දුරකට මාජනතාවට තේරුම් යමින් පවතිනවා. එහෙම වුණාම හේතුවාචකයෙන් ගෙඩේ ගොඩේ මේ විකල්ප ක්‍රියාමාර්ගයේ මුක්ති දර්ශනය කුමක්ද කියන එක සම්බන්ධයෙන් තාමත් නොපැහැදිලි භාවයක් තියෙනවා. ඒ තාක් දුරට අපි අන්තර්ගත ව්‍යාපාරයේ තුල මහ ජනතාව අතර සුළුකරයක් බවට පත් වී සිටිනවා. අපිට ඒ සම්බන්ධයෙන් පපුවට ගහගන්න උවමනාවක් ඇත්තේ ට්‍රොට්ස්කිවාදී නැතිවට අපි හැමදාම අවධාරණය කරේ අපි ඉදිරිපත් කරන්නේ මහ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් දිය හැකි සම්කරුපාන්තික සමාජවාදී දර්ශනයක් ආවට ඉවලා එය පිළිගත්තේ නැතොත් එය ක්‍රියාවට නොනැගුවොත් ඛේද වාචකයන්ට මුහුණ දෙන්න වෙනවා. මේ ඛේද වාචකය අපිට බෙදා හදාගන්න වෙන බව හැබැයි මාජන ව්‍යාපාරයේ කොටස් ඇතියි. එහෙම වුණා නම් මාජනතාව මේ ඉදිරි දර්ශනය පිළිගන්නා තාක් දුරටයි ඡේදවාචකයෙන් ගොඩ ආරම්භකේ ඒ සඳහා අපේ ව්‍යායාම පිට කරගෙන යන්නේ එය ක්‍රියාවට ගැනීම සමාජ විද්‍යාවේ ලෙස සාක්ෂාත් කිරීම සම්කරුපත්තේ පෞතරයේ එකඟතාවය දිනා ගැනීම මත එකඟතාවය ප්‍රකාශ වීම මත රැඳිලා පවතිනවා. ඒකයි ලංකාවේ විතරක් නෙමෙයි මේ කලාපීය වශයෙන් ඒකම ලෝකපරිමාණ වශයෙන් දැන්ට ඡේද වාචකයන්ට ව්‍යසනයන්ට මුහුණ දී සිටින මාජනතාවන්ගේ නිරණම මගින් ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. අපි අවධානය කරනවා මේ වෙනකොට ඒ අතිශය බියපරු උරියු නැස්තික බෝම්බ පාවිච්චි කරන ආකාරයේ ලෝක යුද්ධ දිහාවට මේ ඡේද වාචකයන් වර්ධනය වෙමින් යනවා. ඒ තත්ියකට ජාත්‍යන්තර සමාජවාදී වැඩපිළිවෙල මත ලෝක සමාජවාදය සඳහා අරගලයට පිවිසුනේ නැත්තම් එහි කොටසක් හැටියට ලංකාවේ සංකරුවන්ගේ ගොවියන්ගේ ආණ්ඩුවක් බලයට ගෙනාවේ නැත්තම් කලාපීය වශයෙන් දක්වන ආසියානු කලාපයේ සමාජවාදී සමූහාණ්ඩු සංගමයක් ගොඩනැගුවේ නැත්තම් ලෝක සමාජවාදයේ ඉදිරිදර්ශනය යටතේ මේ ව්‍යසනය මිසකවම මාජනතාව මත පතිත වෙනවා ඇති. එහි වගකීම ට්‍රොට්ස්කිවාදී ඉදිරිදර්ශනයට වළකැපීම සඳහා එය හරස් කිරීම සඳහා එයට අතුරුව වෙනත් විකාර සාගත ධනේශ්වර හා අධිරාජ්‍ය ගැති දේශපාලන වැඩපිළිවෙළවල් මාජනතාවට ඉල්ලවීම සඳහා එක දිගට වැඩ කරන දුර්නාකත්වයන් සියල්ල නව සමාජ ස්ථලීවාදී නායකයන්ගේ පටන් අලුත් නව සමාජ පක්ෂයේ එක්තරා සමාජවාදී පක්ෂයේ පෙරතුගාමී සමාජවාදී පක්ෂයේ ඇතුළු මේ කණ්ඩායම් එකක් පිටිපස්සෙන් දැම්මකොට ගාල් වෙලා ඉන්න පෙර ගැහිලා ඉන්න ඉන්නියා රැඩිකල් නඩ නිර්මාණ රංජිත් දේවපිරි ඇතුළු ජයවේවෝ ව්‍යංගොට ගාමිණී ව්‍යංගොට මේ කියන ඉන්නියා බුද්ධිමත් කියන තකතිරු මහාචාර්ය ආචාර්යවරු මේ සියල්ලන් ඒ වගකීම බලගෙන යුතුයි. ඡේදවාචකයේ අභ්‍යාසණයේ වගේ දැන් මේ ඡේදවාචකයේ කියන්නේ හැමෝම පුනරුච්චාරණය කරන්න පටන් ගන්නවා. පත්තර පිටු ගණන් මාකල් ගණන් ඒ කියන්නේ ලිපි ලියන විද්‍යුත් මාධ්‍ය ටෙලිවිෂන් නාලිකාවල පැල් බැඳගෙන ඊනියා දේශපාලන සාකච්ඡා අරවා මේ අඳෝනාව අඳෝවැලියාව වගුරන දිනපත් මා ජනතාවට මොනම ආකාරයකින්වත් හිතන්න මතන්න ඉඩක් නොදී යාලුත්ම ව්‍යාපාරය තමයි ඔක්කොම මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය වගේම විද්‍යුත් මාධ්‍යයන් රස කර කර ඉදිරිපත් කරනවා මේවා. එවුන්ගේ පත්තර විතරන ගණාලිකාවල් වලට දැන්වීම් වැඩි වෙනම් වෙන ආදායම් වැඩි වෙනම් මේ ජාතිය තත්ත්වයන් දිලිට පාත්කගෙන ගියේ. ඒක නිසා ඔවුන් එක සාදරයෙන් පිළි අරගෙන ඒකම ඔජවටිනවා. අලුත් මේක තමයි මහින්දට නාම යෝජනා දෙන්නේ. නැත් එක දවසකට උදේ පාන්දර කියනවා ආ දැන් දෙන්න අයියා. හන්දාන කොට කියනවා නෑ. එහෙම තීන්දුව එලා නෑ. පස්සේද උදේ වෙනකොට එක දින ප්‍රකාශයක් දුක් කරනවා. දුකින් ප්‍රේමජය මෙතේ කියනවා. මේ විදිහට යනවා. මේක දැන් මාස 6 කිච්චම දෙකලා තියන්නේ විදිහට අපි දැක්ක ඉස්සෙල්ලම පොදු අපේක්ෂකයා කවුද? අර සැකවුණු අමුත්තා බලනවා වගේ ගියවුද්දී ඔක්තෝබර් නොවැම්බර් කාලේ වෙනකොට හොයනවා පොදු අපේක්ෂකයා කවුද? එක එක නම් වෙනවා එදී. මාතුරු ආශෝභිත කියන එක දවසකට ඊටපස්ස චාන්ද්‍රිකා කුමාරතුංගේ කියන තව දවසකට රනිල් වික්‍රමසිංහම එනවා. කොහොමද ඉන්නේ අන්න එක මාසයක් විතර විකුණලා නොවැම්බර් මාසෙ විතර වෙනකොට අන්න මෛත්‍රී භාගයේ ඉන්නේ කියන කෙනෙක් එළියට ආවා. ඒක තොරම් බල කරලා ජනාධිපතිවරණය දක්වාම ඊට පස්සේ පොරොන් කවුද? අත්තනංගුවට ගන්න කවුද? දූෂණ හා විමර්ශන අංශයට ෆයිල් එක යන්නේ කායි මේ වතෝර අලිගාවට සුමාන ගානක් තිස්සේ ඒක තෝරනවා පත්තර විකිනනවා මාධ්‍ය නාලිකාවල සාකච්ඡා යන මේ පෙරවා දැන් මර මෛත්‍රාජ වත්තක නාම යෝජනා ලැබී දැන් ගිය සිකුරාදා ඉඳලා මේ වෙනකන් අපි බැලුවොත් දවසින් දවස වඩුවෙන් වඩු දෙවල් එකක් ආසරුවතාවය රාජපතිින්දර හැන්දෑවේ මහින්ද රාජපක්ෂයි මෛත්‍රීපාල සිරිසේනා හම්බ වුණා. විශාල ප්‍රොජෙක්ට් එකක්. ඒක හැන්දෑවෙනකොට කියනවා මෛත්‍රීපාල සිරිසේනාගේ කාර්යාලයෙන් නිවේදනය නිකුත් කරනවා මහින්ද රාජපක්ෂගේ අභයාරාමයෙන් නිවේදනය නිකුත් කරනවා අපි හමුුනේ නැහැ. අපි කතානායකතුම සේ හමුුනේ. පස්සෙන් ඩයරෙක්ට් එක නිවරදි කිරීම වෙනවා ආ පටානායක නිවසේ නෙමෙයි මෛත්‍රී පාල සිරිසේනක නිවසේ හම්බුනා. ඊට පස්සේ සිකුරාදා වෙනකොට සුසිල් ප්‍රේමජයන්ට ගෙනියන්නේ මහින්ද රාජපක්ෂට නාම යෝජනා දීමට තීන්දුව. ඒක ටිකක් වෙලා යනකොට මේ තීන්දුව හරිද වැරදි මේ වෙනකම් මෛත්‍රීපාල සිරිසේනේ එක ගැන කතා කරලා නැහැ. එයා ජනපුරාද උදේ ගිහිල්ලා මොකද්ද අභිවේගී එකක් විවෘත කරන්න දකුණු කරාට ගිහිල්ලා කියලා දුනා. මම ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණය ආපහු අරවන්න ඉඳ දෙන්නේ නැහැ. මොකෙන් මොකක් කියන්නේ අදහස් වෙනවද දන්නේ. කොහොම හරි පත්තර කාර්යාලේ මාධ්‍ය කාර්යාලේ ඒක අර්ථකථනය කරන්න පටන් ගත්තා. නෑ සිරිසේන දෙන්නේ නෑ මෛත්‍රී රාජපක්ෂ. ඒ කතන්දරේ මේ වෙනකන් යනවා දැන් දවස් 4ක් විතර තිස්සේ අද අගහරුවාද අද වෙනකොට මං දැන් කරමින් මේ වෙනකොට මෛත්‍රී පාල සිරිසේන කතා කරන නෑ කෙලි මහින්ද රාජපක්ෂට නාම යෝජනා දෙනවද නැද්ද කියන එක නිසා ඒ සම්පේක්ෂණය එතත්යයි අනිත්‍යයයි කොහොමද නාම යෝජනා සාදුම් වෙනද ක්ලෝස් වෙන්නේ ඒ වෙනකොට යන්නයි ඉඩ තියෙන්නේ. දැන් මේ විකාරය තමයි මා ජනතාවට වරඳන්න දීලා තියෙන්නේ. මේ ඉන්නේ යහපාලක ජනවාරි 8 වෙනිදා වැඩ පිළිවෙල. ඒක ගැන අඳෝනාවල් තමයි මේ එක එක්කෙනා දෙලට ඉඳගෙන කියන්න. දැන් ජයදේව උයන්ගොඩ ආචාර්යවරයා කොළඹ විශ්වවිද්‍යාලයේ සඳහන් කරනවා මෛත්‍රීපාල සිරිසේන මහතාට කියන විකල්පය තමයි ඔහුව බලයට ගෙන සංධානයේ නැවත ගොඩනැගීම. ජනවා ජනාධිපතිවරයාට ජනවාරි 8 වෙනිදා ඡන්දය දුන්නේ ශ්‍රීණේ ප්‍රේක්ෂක කරලා නායකත්වය දෙන්න නෙවෙයි. ඔහු ශ්‍රීණේ ප්‍රේක්ෂක කැඩිලා ආන්නේ ඡන්දය. ඔහු උත්සාහ කරන බව වෙනින්නේ ඔහුට ජනකාම ඡන්දය නොදුන්න දෙයක්. යන්නේ ආඩාවැටීමක්. අපි ඡන්දය දුන්නා තමයි දැන් මෛත්‍රීපාල සිරිසේන කැතපට ගන්නවායි. ඡන්දය නොදුන්න දෙයක්. මේක නිසා යා ඒක යාගේ ප්‍රකාශය අවසන් කරන්නේ මේ දේශපාලන වෙනස ගැන සුබදායකව දුටු ජාත්‍යන්තර සමාජය අන්දමන්ද වෙලා බලයි. මේ අභ්‍යන්තර සහ බාහිර අන්දමන්ද වීම ප්‍රජාතන්ත්‍රවාදයට එතරම් හොඳ නැහැ. ඒ දැන් මාස 6ක් බලාගෙන ඉඳලා ජනවාරි 8 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන ගේන කැහැලා කැහැලා දැන් මාචාර්ය ජයදේව උගන්වන්නේ. දැන් අනිත් තවත් ආචාර්ය කොළඹ විශ්වවිද්‍යාලයේම ඉතිහාසය අංශ නිර්මාල් රංජිත් දේව දැන් මිනිහා කතා කරනවා කාරණා කීපයක් උඩ මම හිතන්නේ මේ වෙලාවේ අපට පත් කරගත හැකි හොඳ විපක්ෂය තමයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ විමුක්තිය කියන කාරණාවලදී ඔවුන් සක්ෂමත් වීම වැදගත්. මිනිහා මෛත්‍රීපාල සිරිසේනට ඒ උගුරලේ වාර්යාවෙන් දුක් කැලා දැන් කතා කරනවා තව උගුරක් ගන්නවා ජනතාවට. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට දෙන්නත් නේ ආණ්ඩු කරන්න දෙන්නත් නේ විපක්ෂය කරා. ඒක තමයි මහා මැතිවරණයේදී මහා ජනතාව ඇවිල්ගත යුතුයි. එයි මේ තව එකක් රාවේ පත්‍රයේ මේවට යෙදෙන මාතෘකාවක් අපු පුරවැසි සංවිධාන කොහෙද? දැන් මේ පුරවැසි සංවිධාන හැදුවේ මොකද? මේ රාවේ පත්‍ර නාමය අතුරුද? දැන් අපේ නහන කොහෙද? ඒ වුණා කාර්යයන්ට බය මේ පුරවැසි බල කාර්යය දැන් මේදී ඔවුන් මහජනතාවට කෙලින්ම දෝෂාරෝපණය කරන්න පටන් ගන්න තියෙනවා. පන්සල් වලදී අපට රාජ්‍ය වන්දනාවේ දෙන එවන් පුරවැසියන් නරා දක්නට ලැබෙන්නේ වෘක්කයා නොහඳුනා ඒ පසුපස යන පැටලුවන් ගැන උදාහරණ. අප කැමති වුවද අකමැති වුවද පිළිගැනීමට වන එක්සත්ත්වයක් වන්නේ අප රටේ දේශපාලන සාක්ෂරතාවය ඉතා පහළ බවයි. එහෙයින්ම ඒ වර්ධනය කිරීමේ වගකීමද දැන් පැටවෙන්නේ සිවිල් සංවිධාන වෙතම. මාජනතාවට දෙයියන්ගම පිටයි මේ නිර්දේශය අනුව බලපොරොත්තු. මොකද මේ වුනොත් මාජනතාවගේ දේශපාලන සාක්ෂරතාවයේ පාලන වෙන්න වැඩ කරන්නේ. මේ වුනේ මේ කුලිය අඳුරුවේ මාජනතාවයේ ඔළු විකල් නිකල් කරනවා. එහෙම කරද්දී උන් දැන් ඉඳන් කියනවා සාක්ෂරතාවය බොහොම පහලේ එහෙමයි උන් කිසිම වගකීමක් ගැන ඇඟවීමක් වත් එවුන්ගේ මේ වැඩේ කරන්නේ ඒ තත්ත්වයට එවුන් දින දැන් අපිම බාර ගන්න ඕනේ මේක ඉවරන පහල කියපු එක ඉවරන මේ යන්නේ වාචාල දෙඩවිලි යන්නේ දැන් මම කියන්නේ මේ උන්ම තමයි මේ පහල පැසීම කරේ කියන එක මේ රාජ්‍ය පත්‍රයේ තමයි ගොල්ලෙන්නේ මූලික වාසේ මාධ්‍ය ඇහැට භාවිතා කරන්නේ මේ ජාතියේ වනචර තකතිරු දේශපාලනය තොරම්පල් කරන්න මහජනතාවට රාජ්‍ය පත්‍රයේ කර්තෘය කියා ගන්න වික්ටර් රයිවල් කියලා තියෙන්නේ කවදද රාජ්‍ය 2014 නොවැම්බර් මාසේ 30 වෙනිදා රාජ්‍ය මෛත්‍රීපාලගේ භූමිකාව කියන මාතෘකාව යටතේ මිනිහා රට මුන්න දීලා කියන බයනකට සීන නැති ප්‍රතිපත්තිය තිබෙන ජාත්‍යන්තර තිබෙන ජාත්‍යන්තර ප්‍රශ්න උත්තර කොට රට ජාත්‍යන්තර වශයෙන් කොන්කරන ලැබූ තත්ත්වයකට පත් කිරීමට හේතු වී තිබෙනවා පමණක් නොව රටේ ජාත්‍යන්තර වශයෙන් තාංචි පනවන තත්ත්වයක් ඇති කිරීමටද හේතු වී ජාත්‍යන්තර වශයෙන් තාංචි පනවන තත්ත්වයක් ඇති වූවොත් රට අන්ත කාලකන්ණි තත්ත්වයකට ඇද වැටෙනු නොහැලැකිය හැකියි. ගෝමබාරයි වෙන තත්ත්වයේ කියනවල කියලා ඔතනදාන් කරන රටේ යහපත් ඉදිරි ගමන සඳහා මෙම ජනාධිපතිවරණය ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීම ඓතිහාසික අවශ්‍යතාවයක් නියතයි කියයි. අනිසිතයක් නිසා නොව ශීලාචාර ආණ්ඩු ක්‍රමයක් හා නිදහසා ශීලාචාර සමාජ දේශපාලන සමාජ වටපිටාවක් ඇතිකර ගැනීම සඳහා එය නැතුවම බැරි ඓතිහාසික කොන්දේසියක් බවට පත්ව තිබෙන නිසාය. මෛත්‍රීපාල සිරිසේන එම ඓතිහාසික අවශ්‍යතාවය වෙනුවෙන් වැඩි සිටින දූතයා ලෙස කල්පිය හැකි. දැන් වෙනවනේ දූතයාගේ වැඩ ඔහුගේ අයමාසය ඇතුළු මොවුන්ගේ දූතය මේ මහජනතාවගේ ජීවිකල් කිරීමේ මහජනතාවගේ ඔළුව උරු කිරීමේ දේශපාලනය 1964දී අලුත් 30කට සෝනා සමසමාජ පක්ෂය ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය සිරිමා බණ්ඩාරනායක ධනපති අවුල් ආණ්ඩුවට එකතු වීම වගේ කන්කරු පන්තියේ ස්වාධීන දේශපාලන පිළිවෙතට ඇබගැහිමයි මේ මගින් සිද්ධ කරන බෑට ආතරේ එතනින් මෙහා එක දිගට සමසමාජ ස්ටැලින්වාදී නායකයෝ මහජනතාවට එපා වෙනකොට 1977 මැතිවරණයේදී කළා වගේ එවුන් අල්ලලා පොළවේ ගහනකොට මහජනතාව එකම ආසනයක් පත් සමසමාජ කාර්යයන්ට කොමියුනිස්ට් පක්ෂයේ එවුන්ට ලබා නොදෙන්න මහජනතාව තීන්දුව කරනකොට අලුතෙන් එවුන් පෙරහැරට එකතුණා නව සමසමාජ කාර්යය ඇතුළු සිරිතුංග ජයසූරිය වික්‍රමබාහු කරුණාරත්න ඒ අත්දැකීම තමයි ජනතා විමුක්ති පෙරමුණ ජයා ජයවර්ධනේ පක්ෂෙන් ඉහිල් ඉවර වෙලා දේශපාලන අයිතිවාසිකම් ජීවිතාවක් ලබාගෙන අරලියට ඇවිල්ලා අසුගුවේ වැඩවර්ධනයක පොඩි කඩකම් කරලා ජයවර්ධනගේ ආශිර්වාදය ලබාගත් ජනතා විමුක්ති පෙරමුණ මේ කියන රැළ එළියට ඇවිල්ලා තම සමාජ ස්ටැලින්වාදී නායකයෝ කරපු වැඩේ ඊට අතරේ දහජරා ආකාරයට ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඒක ඔක්කොගේම ප්‍රතිඵල හැටියට තමයි මහ ජනතාවට ස්වාධීන අංගරූපන්තික සමාජවාදී දේශපාලන විවතා ඉදිරි දර්ශනයක් අහිමි කරනු ලැබුණා. අපි ඒ සියල්ලට මූණ දීගෙන ඒ අභියෝගයන් සියල්ල කපාගෙන එක දිගට සටන් වැදලා තියෙනවා. අංගරූපන්තියේ විප්ලවවාදී දර්ශනය ක්‍රියාමාර්ගය ආරක්ෂා කරන්නේ ඒ හැකියතා කම්කරු පන්තිය තුළ තරුණ පරම්පරාව අතරේ ශිෂ්‍යයන් අතරේ තහවුරු කිරීම සඳහා එක දිගට වැඩ කරනවා. අපි ඒ පිළිවෙතම පෞද්ගලික ජනාධිපතිවරණයේදී ඉදිරියට ගෙන යාමයි කළේ. මේ අපේ ප්‍රකාශනය ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරපු පෞද්ගලික ජනවාරි අටක යුද්ධයට හා සමාජ ප්‍රතිවිප්ලවයට එරෙහිව සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් වන්නේ. අපි මේ ක්‍රියාමාර්ගය ඇතුලේ මේ සියලු මංපැහැරීම් වලට එරෙහි මග පැරීම් පරාජය කිරීමේ ඉලක්කය ඇතුව සටන් වැදිලා තියෙනවා. කම්කරු පන්තියට ඇත්ත යථා තත්ත්වය දේශපාලනිකව පැහැදිලි කරන්න ඒකත් යටතේ කම්කරු පන්තිය ගත යුතු විප්ලවවාදී ක්‍රියාමාර්ගය කුමක්ද කියන එක පැහැදිලි කරන්න ඒ වටා ගොවි ජනතාව පීඩිත දෙමළ ජාතිය තරුණයන් ශිෂ්‍යයන් පෙළගන්න මෙන්න මේ විදියටයි අපි ජනාධිපතිවරණය අපට දේශපාලන තත්ත්වය ගුණාංගීකරණය කරන්නේ. රට තුල විදේශයන්හි වැඩෙන විරුද්ධත්වයට මුහුණ දී ඇති අපි යටතේ රාජපක්ෂ වසර දෙකකට පෙර මැතිවරණයක් ඇතුළත් ඇත්තේ සිය විරුද්ධවාදීන්ගේ අවස්ථාවන් පූර්ව භංග කරමින් තවත් වාරයක් බලයට පත්වීම පිණිස රාජපක්ෂ නායකත්වය දෙන්නේ එල්ටීටීඒ යුද්ධය තුළදී දසදහස් සංඛ්‍යාත සිවිල්ලක්ෂයන්ගේ මරණයන්ද සිය කප්පාදු වැඩපිළිවෙලට එරෙහිව විරුද්ධත්වය මැදීමේ පොලිස් රාජ්‍ය පියවරද සම්බන්ධයෙන් වගකිව යුතු ඒකාධිපති තන්ත්‍රයකට කෙසේ වෙතත් මැතිවරණය තේරී පත්තු හෝ සිරිසේන පාලක පන්තියේ අවශ්‍යතා ක්‍රියාවට දැමීමේලා රාජපක්ෂ මෙන්ම ඍතුවනු ඇති බවට සසම්මා අනුරුවංගවයි. පොදු අපේක්ෂකයා වටා නොක්වී සිටින සියලු විරුද්ධ පක්ෂයන්ගේ අත්වල ලේතවනී ඇත. මේ වෙනකොට මෙය ඇතිතරමින් සනාථ වෙලා තිබේ. මේක එරෙහිවයි මම කලින් කියවපු මහාචාර්යවරුන්ගේ ආචාර්යවරුන්ගේ වැඩපිළිවෙළවල් ඇතුළුව නවසම සමාජ පක්ෂයේ එක්සත් සමාජ පක්ෂයේ පෙරටුවාදී සමාජවාදී පක්ෂයේ දේශපාලන පිළිවෙත් පිළිතර තිබුණා. ඊට එරෙහිව ධෛර්ය සම්පන්න අපි මේ සත්‍ය මහ ජනතාවට ප්‍රකාශ කර හිටියා. ජනවාරි 8 වෙනිදා මැතිවරණය එළබෙන තත්ත්වය. එහිදී අපි අවධානය කරා ඒකම මේක පිටිපස්සේ අභිරාජ්‍යවාදී බලවතුන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මෛත්‍රී පාල සිරිසේන අහම්බෙන් මතු වුණානේ පෞගිය නාමවල පාටි. ඒ වෙනකම් මහින්ද රාජපක්ෂගේ වාදෙක් කැටි ක්‍රියාකරමින් හිටපු මෛත්‍රී පාල සිරිසේන විවිධ අමතිකාන් වලට අමතරව මහින්ද රාජපක්ෂගේ පක්ෂයේ ලේකම් කමාන්ඩර් මහින්ද රාජපක්ෂට කඩේයම් හිටපු මෛත්‍රී පාල සිරිසේන අධිචියේ මතුනේ ආම්බෙන් වෙන. ඒක නිශ්චිතවම දේශපාලන සලසුන්ගත කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක ප්‍රතිඵලයක්. අපි මේ කාරණා පැහැදිලි කරා මේ ප්‍රකාශනය ඇතුළු. ඒ වැඩපිළිවෙල තුළ චන්ද්‍රිකා කුමාරතුංගගේ භූමිකාව මතක්. ඇය ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ පදනමේ නියෝජිතවරියක් හැටියට නායිකාවක් හැටියට මේ රට තුළ කලාපය තුළ ඉෂ්ට කරන ක්‍රියාකලාපයේ ප්‍රතිගාමී ස්වභාවය අපි එළිදරව්. ඇය මෛත්‍රී පාල සිරිසේන වඩම්මන්න ඉෂ්ට කරපු ක්‍රියාකලාපය අපි පැහැදිලි කරලා දුන්නා. අපි ඒ තත්ත්වය යටතේ ඉන්නේ ආසියා පැසිෆික් කලාපයේ සෑම රටකම එදිරිවාදිකම් වල හා යුද සූදානමේ වාසිය තුළට ඇදගෙන ඉන්නේ. එක්සත් ජනපදය ඉන්දියාව සමග සිය මූලෝපායික අවුරුකාරීත්වයට ජපානය, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, පිලිපීනය හා තායිලන්තය සමග සිය සංධානයන්ද ශක්තිමත් කරමින් සිටින අතර කලාපය පුරා මිලිටරි ගිවිසුම් ඇතිකර ගැනීමේ උත්සාහයකට නිරතයි. ශ්‍රී ලංකාව මෙම ක්‍රියාවලියෙන් කිසිසේත්ම පරිබාහිර නැත. මේ සත්‍යය කවුරුත් කතා කරලා නැහැ. මේ ඉදරව් කරේ මම පැහැදිලි කරේ සමාජවාදී සමානතා පක්ෂයම පමණයි. එසේ කරන්නට අපිට ශක්තිය ලැබුණේ අපි ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන් කරන ලෝක ව්‍යාපාරයක පටස්කාරයන් හැටියට අපේ දේශපාලන වැඩ කටයුතු වල එදිනදා දිවහර නිරත වන නිසායි. මේ ශක්තියයි සම්කරු පන්තිය අත්පත් කරගත යුත්තේ තමන්ගේ ඉරණම යුක්ති සාගත ඓතිහාසික ඉරණමක් බවට දිනා ගැනීම සඳහා මහා ජනතාව පෙළගැසී ගත යුත්තේ මේ ඉදිරි දර්ශනය හා වැඩපිළිවෙළ මතයි. අපි සඳහන් කරනවා මෙතනම කලින් කියවපු පාඩේක තිබුණ ආකාරයට ලංකාවේ දේශපාලන සාක්ෂරතාවය ගැන අනිපින්නම් ගන්න අඳෝනා ගන්න කාලකන්ති දේශපාලන නායකත්වයන්ට එරෙහි සමාජවාදී සමානතා පක්ෂයට ඉතා නිර්භයව අතිශය විශ්වාස සාගත ලෙස දෙපයින් සිට ගත හැකිව තියෙනවා මේ දේශපාලන ලියවිල්ල අඩංගු කරුණු කාරණාවල විද්‍යාත්මක සත්‍ය දිනපතා ඔප්පු වෙන සනාථ වෙන තවත් අපි සඳහන් කරන්නේ නැහැ. රාජපක්ෂ කරගෙන යන වැඩවලට වෙනස් වෙන්නේ නැහැ. සිරිසේන කරන වැඩ වෙනස් වෙන්නේ කොහොමද? දේශපාලන පිළිබඳව ජතා ලෙස සැලකිලිමත් වන බුද්ධිමත් මේ කලිතෝ ජාතියේ වාල්ුනේ පාරාධිකාරීට කාලකන්නි මහාචාර්යවරු නෙමෙයි ඇත්ත පැකිලිම තමන් හදාරන තමන් වග විභාග කරන විශේෂකේ ඇත්ත ලෙන්දක තම පැකිලිමක් තියෙන බුද්ධිමත් නිශ්චිතව පෙන්නාතේ සිරාණි බණ්ඩාරනායක ශ්‍රේෂ්ඨාධිකරණයේ ආදෝයන සුඛමින් එළියට දැමීමේ ක්‍රමය වැරදි වුණා නම් සිරිසේන මොහන්ගේ එළියට දැමීම ඊට වැඩිය අඩුවෙන් වැරදි වෙන්නේ නැහැ. එහා සමාන මොකද? කොයිතරම් බැල මෙහෙවර කරන්නේ කුණා? ක්‍රමවේදය අනුගමනය කරලා නැහැ. එතකොට කොහොමද එතන ප්‍රජාතන්ත්‍ර වාදයේ ක්‍රියාත්මක මහින්ද රාජපක්ෂගේ වැඩ පිළිවෙලයි මෛත්‍රී පාලක විජේන ආ රණ වික්‍රමසිංහට වැඩ පිළිවෙලයි අතර වෙනස මතක්. ඒ වගේම තමයි දූෂණය හැදීම සම්බන්ධයි. අපි මහින්ද රාජපක්ෂගේ වංචාකාර වාචාල දෙඩ විකාරයන් පස්සේ ගන්නෑ නම් මහ බැංකුවේ දෙරිච්ච වැඩේ අර්ජුන මහින්දරන් දාගෙන කරපු වැඩේ වැරදි. ඒකට වැරදි කියන්න අපි බය වෙන්න ඕනේ නැහැ විමාන විද්‍යාවන් කරත්තේ කියනවා. එවුන් කිව්වත් නැත ඒක දුසනේ. මහාමයි බෑනයි කියල අර්ජුන මහින්දරන් ආ ඔගේ බෑන එකතු වෙලා ඉවරද කරපු මගඩියක් මේ. ඒ සම්බන්ධයෙන් තොරතුරු තව තවත් දෙලි වෙනවා. මේවා විචිතෝ රාජපක්ෂ සිරිසේන අතර වෙනස නැත කියන එක තහවුරු කරනවා. එහෙම වෙන්නේ ඇයි කියන්නේ? වෙනසක් නැති වෙන්නේ ඇයි කියන්නේ? අපිට අද්භූතයක් නේ. ඒ දෙන්නම දූෂිත ධනපති ක්‍රමයක නියෝජිතයි. එකෙක් අඩු වෙනු එකෙක් වැඩි වෙනු නැහැ. උන් දෙන්නම දූෂිත ක්‍රමයක නියෝජිතයි. උන් කොහොමද දූෂණය නැතිව පවතින්නේ? අලුතෙන් අලුතෙන් යම්බරින දේශපාලන විකාර සාගත විසඳුම් යෝජනාවල ඇතිවමාරේ දැක්කහම hina novi නැත. දැන් අලුතෙන්ම පාර්ක බහැරුත් ගණි කොයක මන් දන්නේ මහනුවර හරහා ගියා මන් දන්නේ මාර්තු දොළොස්වක ගියා මන් දැයුම් කියනවා මේ ඒ දූෂණේ දූෂිතයන්ගෙන් තොර ප්‍රාදීයත්වයක් ඇති කරනවා. මාජන්තරවල් ගලන්න, ගිල්ලන්න, අත්සම් දසලක්ෂයක් එකතු කරගෙන පෙළපාලියක් රටවටේ ගියා වගේ දවසේ ඊයේ දවසේ සමාප්ත කරන විහාර මාදී කියන්නේ. එහෙම කියනවා මේකේ දේශපාලන බලය අනිත්‍යා අයිතු ලෙස භාවිත නොකළ අයුරේ නාම යෝජනාව. මහජන නියෝජිතයෙකු වන්නට පෙර රටක අගතිගාමි මූල්‍යමය ගිවිසුම් ඇති කරගත් සහ මහජන නියෝජිතයෙකුව සිටිමින් තම දේශපාලන බලය අයුතු ලෙස භාවිත කර රජය සමග මූල්‍යමය ගිවිසුම් ඇති කරගත් හෝ ගිවිසුම්ගත් පාර්ශ්ව කරුවෙකු නොවන්නකු විය යුතුය. මේ දූෂිතයෝ නැති කරන ආකාරය අල්ලස් හෝ දූෂණ පිළිබඳ වරද කරුවෙකු නොවු සමාජයේ පිළිගත් චරිතවත් අය කුදී වචන වූ වර සමාජයේ පිළිගත් චරිතවත් අය මෙහෙම කොහොමද ඉන්නේ ධනපති ප්‍රමේත බැඳිච්ච උන්කටද තවදුරටත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ කාරණා සමාජවාදී සමානතා පක්ෂයටම පමණක් පැහැදිලි කරන්න සිද්ධ වෙලා තියෙන නිසා මම කතා කරන්නේ එහෙම නැත්නම් සාමාන්‍ය දැනුමේ අයන්න ආයන්නේ ධනපති ක්‍රමය මුල සිට අපට දූෂිතයි. ඒ දූෂණය පණනගින්නේ ධනපති ව්‍යාපාරය පටන් ගන්නකදී. එහි පදනම තවදරවරු හැමෝම දන්නා තමන්ගේ සාමාන්‍ය දැනුමේ මම හිතන්නේ මේ සමාජ අධ්‍යයනයේ මොකද කියන විශේෂිත අතේ වන්තියේ ඕලෙවල් පන්තියේ ඉගෙන ගන්න පොතේ ඇති මේක තමයි. ධනපතියෝ ලාභ ලබනවායි කියලා කියන්නේ. භාණ්ඩ නිෂ්පාදනය හා උවමාරුවේදී ශ්‍රමය වැය කරන කම්කරුවන්ගේ අතිරික්තව උපහා ගන්නා වටිනාකම. ඒක තමයි ලාභය කියලා කියන්නේ. ධනපතියෝ මිලදී ගන්න ශ්‍රම ශක්තිය සඳහා ගාණක් ගෙවනවා වැඩි කියලා. නමුත් කම්කරුවා ඒ ගාණට වඩා වැඩිපුර වටිනාකම් නිෂ්පාදනය කරන ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු ඕනම රාජකාරි ගොඩනැගිල්ලක් ඇතිවෙන්නේ වේවා බස් එකක් කැළවෙන්නේ වේවා ටයර් එකක් ඇතිවෙන්නේ වේවා ඒක ඇතිවෙන්නේ වේවා වැඩ කරන කම්කරුවා නිදිපතා ධනපතියාගෙන් ලබන වැඩකට අමතරව අතිරික්ත වටිනාකම් ධනපතියා වෙනුවෙන් නිෂ්පාදනය කරන ඒ ක්‍රියාවලියයි මේකයි ධනපති ක්‍රමයේ ලාභයි වන්දවීමේ ක්‍රියාවලිය මේකම දූෂිතක් නෙවෙයි දූෂණයක් නෙවෙයි කම්කරුවාට හිමි විය යුතු කම්කරුවානි පුදවන වටිනාකම මඩි ගැහිමක් නෙවෙයි මෙවැනි දූෂිත ක්‍රමයක් වන ධනපති ක්‍රමයයි කොහොමද මේ දූෂණය නොකරන්නේ උන් හොයාගන්නේ පරිවිදේතුවට මේක කරන්න බැරි කරා ඒ නිසා අපි අවධානය කරන්නේ සමාජවාදී නැතිද මේ දූෂණය කියන එකයි ධනපති ක්‍රමය කියන එකයි එකට බෙදීච්ච එකක්. ඒකෙන් එකක් විනාශ කරන්න නම් අනෙක විනාශ කළ යුතුමයි. ධනපති ක්‍රමය තියාගෙන දූෂණ නවත්තන්න බෑ. දූෂණ නවත්තන්න නම් ධනපති ක්‍රමය තියාගන්න බෑ. ඒ නිසා අපි අවධානය කරන්නේ සමාජවාදී වැඩ පිළිවෙල මත කම්කරුවන්ගේ ගොවියන්ගේ ආණ්ඩුවක් බලයට ගෙනල්ලා විතරයි. මේ කියන දුර්ගුණ වලින් තොර මහජන අවශ්‍යතාවයන් නිශ්චය කරන ආර්ථික ක්‍රමයක් අදා වඩා ගැටේ. ඒ වෙනුවට මම පහරන වටවන්දු අටවන විවිධ ආකාරයක් එළියට වැටේ. ඒ මදලියෙන් අපි ගැලවිලා යන්නේ අපි ඒ උපුල් වලට අවුරුදු අපි විද්‍යාත්මක සමාජවාදය පිළිබඳ පැහැදිලි අවබෝධයකින් වැඩට පැහැකට ඉස්සුව තියෙනවා ඒ තේරුම වෙන්න පන්ති අරගලය කම්කරු පන්තියේ රාජ්‍ය බලය පීඩිත මහජනතාවගේ සහයෝගය ඇතිව ගොඩනැගීම දක්වා පන්ති අරගලය තීව්‍ර එමගින් හැරෙන්න ජනාධිපතිවරණ වලින් මහමැතිවරණ වලින් පාර්ලිමේන්තුව තුලින් මේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න බෑ. ඉනිසයි අපි මේ කතා මාලා දෙන්නේ. තවත් එක ප්‍රෝඩාවක් මේ මැතිවරණ ව්‍යාපාරය තුලදී ක්‍රියාත්මක වෙච්ච එලිදරව් කිරීමට උත්සාහ කරන විශේෂයෙන්ම නිර්මාල් රංජිත් දේවසි කියන බුද්ධලයා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ඇවිත් කලක් වැඩ කරලා පාගමනක් දාවාගෙන ආධික මාධ්‍ය වල පුරතලයේ බවට පත් වෙලා දේශපාලන සමාජ තත්ත්වය හදාගත්ත මිනිහෙක්. නමුත් ඉතිහාසංශයේ කටිකාචාර්යවරේ කැටියේ ඉතල දැන් ආචාර්යවරේ උදුරේ දුෂ්කරලා තියෙනවා. නමුත් ඔහු ප්‍රධානම නොදන්න විශේෂයක්. ඒ නිසායි ඔහු සඳහන් කරන්නේ මේ ලිපිය ඇතුලේ ආවේ පත්‍රයේ තායි කියලා තියෙන්නේ. ජාතිකවාදයේ කියනවා විශ්වීයවත් පටිනාකම් ගැනාලේ කියලා ආචාර්ය නිර්මාල් රංජිත් දේවසි රාවේ 2015 මැයි මාසේ තාපාතේ බෞද්ධය මැයි මාසේ ඔහු මේක ඇතුළ කතා කරන කියන්නේ ජනවාරි 8 වෙනිද සිද්ධ වුණේ පෙබරවාරි ඒක මිනිහා සොරම්පල් කරන්න පටන් ගත්තා ඒක දැන් දැහැගෙන තියෙනවා UNP කාර්යය රණීල් වික්‍රමසිංහ කියන ජනවාරි 8 වෙනිදා විප්ලවය. ඒ ආපහු හරවන්න ඉඩ දුන්නේ කියන දේ. දැන් තවත් නොයෙක් වෙන කබීර අතින් මේක කතා කරනවා. UNP ගේ ලේකම්ව මේ විප්ලවය ජනමාධ්‍යයක් වශයෙන් දැලේ. මේක අමූලික විකෘතියක්. 1917 පෙබරවාරි වලදී රුසියාව තුර මහජන නැගිටීම ඇති වුණා සාර කාරණේ දෙරේ. ඒකයි නම් කරුනේ පෙබරවාරි විප්ලවය. ඒක අව්‍යාජ විප්ලවය. මහජනතාව සාර කාරණේ පාලක සංස්ථාවල් වලට එරෙහිව තමන්ගේම දේශපාලන බලමණ්ඩල ඒවට ඔවුන් නම් කරේ සෝවියට් සභාව. සෝවියට් සභාව විදෝයෙන් සොල්දාදුන්ගේ සෝවියට් සභාව, ගොවීන්ගේ සෝවියට් සභාව, කම්කරුවන්ගේ සෝවියට් සභාව, මේ තුන්ගොල්ලන්ගේ සෝවියට් සභාවවල එකමතුවකින් බලය පාවිච්චි කරමින් සාර කාලණයෙන් පෙරලා දැමීමේ අරගලයක් ඔවුන් කරා. 1917 පෙබරවාරි එක එක්තරා දුරකට ස්වභාවිකව පන්නනු ආරම්භය. කවුරුත් පැහැදිලිව නායකත්වයක් දීලා නැහැ. නමුත් ඒ විප්ලවයේ ප්‍රතිඵල හැටියට සාර අධිරාජ්‍ය බලවා හැටියට පස්සේ යලිවතා සාර පාලනයම පුනස්ථාපනය කරා. මෙන්න හිත රාජපක්ෂ ගේන හදනවා වගේ නොයෙකුත් බලවේග ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඒ තාත්වික ඇතුළේදී මහජනතාවයේ පිටදුන්නේ නැහැ. මෙන්ෂවික් කාර්යෝගේ උත්සාහය උනේ සාර්කාලනේ ආයි බලයට ගේන්නයි සමාජ විප්ලවවාදී විද්‍යාඥයෝ උත්සාහ කරේ ඒකටයි. ඒකට හේතුව සටන් වැදුනේ ලෙනින්ගේ බොල්ෂෙවික් පක්ෂයම පමණයි. ට්‍රොට්ස්කීගේ ඉතා ලස්සනට කියනවා 1917 පෙබරවාරි වලදී මහජනතාව එකවන්ව නැගී හිටියා. කොයිතරම්නම් ගැඹුරෙන් සාර අධිරාජ්‍ය සංස්ථාව ඔක්කාරය දාලා එළියට දැම්මද කියලා කිව්වොත්, කොයිතරම්නම් ගැඹුරෙන් ඒක කරාද කිව්වොත්, කොයිතරම්නම් බොක්කේ ගැම්පෙන්ම ඒ දේ අත්පත් කරගත්තද කිව්වොත් මේක ආයි බුද්ධාගමෙන් පහලට දාන්න මොනම ජගත උතුවක් ඉඩ ලැබුන්නේ නැහැ. දැන් එහෙම කද්ද උනේ මේ ජනමාධ්‍යයට වෙයි. කිසි කෙනෙක් නැහැ. මහජනතාව අප්‍රිය කරා. ඒ අප්‍රිය කිරීමටම තමයි මේ මැතිවරණය කැඩෙන්නේ. ඒක මහින්ද රාජපක්ෂගේ ජනම් බැලීම් වල තිබිච්ච එක. ඒ නිසයි අපි මේ සඳහන් කරන්නේ. රට තුල විදේශයන්හි වැඩෙන විරුද්ධත්වයට මුහුණ දී ඇති කපු යටතේ රාජපක්ෂ වසර දෙකකට පෙර මැතිවරණය කැඳවා ඇත්තේ සිය විරුද්ධවාදීන්ගේ අවස්ථාවන් පූර්වබංග කරමින් තවත් වාරයක් බලයට පත්වීම සඳහා. ලංකාව ඇතුලේ කම්කරු පන්ති අරගල, පීඩිත ගොවීන්ගේ අරගල, දෙමළ ජාතියේ ජන කණ්ඩායම් වල අරගල විරෝධතාවයන් හැම පැත්තෙන්ම මතුවෙමින් පැවතිච්ච අවධියක් 2010 පස්සේ අපිට දකින්න හම්බු. 2011 නිදහස් වෙළඳ කලාපයේ කම්කරුවෝ වීදි බැස්සා. වැඩි කියලායි ඒ කම්කරුවන්ව පස්සව අවුරුත් ගන්න රාජපක්ෂට සිද්ධ වුණා. 2012 වෙනකොට දීවරයෝ පාර්ශ්ව බැස්සා. අලාමත පුත්‍රම කලාපතුමා. වැඩි කියලායි මහින්ද රාජපක්ෂට දීවරයන්ව ආපහු ගෙවල් වලට යවන්න පුළුවන්. ඊට පස්සේ පානීය ජලයේ පිරිසිදු වතුර බොන්නේ නැහැ. ප්‍රතිපස්වල කම්කරු පීඩිතෝ පාර්ශ්ව බැස්ස. තුන් දෙනෙක් පැටව හමුදාව ජාගමයි කරා. මේම පෙබරවාරි විප්ලවයක් ලංකාවේ ගොඩනැගෙමින් පැවතීමේ ලක්ෂණ. මේකට වලකපන්නයි රාජවංශ ජනාධිපතිවරණය කැදී. දැන් මේ රට අභ්‍යන්තරයේ මතුවෙච්ච මේ දැවැන්ත විරෝධ යන් මැදේ ජාත්‍යන්තර රාජවංශ පාලනයට විරුද්ධ මානව අයිතිවාසිකම් කොන්සමේ යෝජනා හැටියට විරෝධතාවයන් මතුවෙන්න පටන් ගත්තා. සියල්ල මැදීම සඳහා වරම ලබා ගන්නයි මහින්ද රාජපක්ෂගේ කල්පනාව ගනම් බැලීම. ඒක වළක්වන්නයි ජනාධිපතිවරණය තිබුණේ. ඒක වළක්වන්නයි පොදු අපේක්ෂකේ ඉඳගෙන ඉන්නා විරුද්ධ පක්ෂ වැඩ කරා. මහජනතාව වීදි බහැලා Tamange ප්‍රශ්න වලට අවශ්‍ය දේශපාලන නඩුන්ව බේරගන්න ඉදිරිපත් කරන එකට ඇබේ ගන්නයි මේ වැඩේ කරන්නේ. ඒ විදිහට ගත්තොත් 1917 රුසියාවේ පෙබරවාරි විප්ලවයේ ප්‍රතිවිරුද්ධය. ඒකේ අනිත් පැත්ත ලංකාවේ ජනවාරි අතරින්. එදා පෙබරවාරි විප්ලවය කරා සාර අධිරාජ්‍ය බලවා හැරියා. මහජනතා ඒ සඳහා Tamange බල සංස්ථාවල් ආණ්ඩුවේ සංස්ථාවන්ට එරෙහි මූණට මූණ සටන් කරන ආයුධ සම්බන්ධව සටන් කරන සොල්දාදුවන්ගේ සෝවියට් සභාවල් කම්කරුවන්ගේ සෝවියට් සභාවල් එකට අත්දැකීම නෙමෙයි වීදි ආරක්ෂා. ඒක 1918 පෙබරවාරියේදී රුසියාවේ ලංකාවේ මේ අනිත් පැත්ත කම්කරුවන් පීඩිතයන් දරුණයන් ඔක්කොම මුලා කරලා දැක්ුවා අර කුරු මිලියක් ඇතුළට අතිරි ගන්නවා. ඕකෙන් ප්‍රශ්න දෙනවා මුළුමනින්ම තමන්ගේ බලකාන්තා ගොඩනගාගෙන සමාජවාදී සමානතා පක්ෂයේ අවධාරණය ක්‍රියාවලිය රුසියාවේ සෝවියට් සභාවේ වගේ ලංකාවේ ක්‍රියාකාරී කමිටු ගොඩනගාගත්තේ කම්කරුවන්ගේ ගෝලයන්ගේ තරුණයන්ගේ විදිත දෙමළ සුදුජන වර්ගවල සෝවියට් සභාව ඒවට එරෙහිව මේ කටින සෙල්ලම ඉදිරිපත් දැනුම් මේ ආණ්ඩුව කරන වැඩ පිළිවෙල ගැන කලකිරෙන මහජනතාව ජනිවතාවක් අවමංගත කිරීම සඳහා මහා මැතිවරණය ඇවිල්ලා තියෙනවා. ඒ මැතිවරණය තුළ මේ කියන විඥා රැඩිකල් ජාජවම් ක්‍රියාත්මක මහා ජනතාවට බරපතල ආර්ථික ආදේශ එල්ල වෙන කරුණක් ගන්න. ධනපති රාජ්‍ය මහින්ද රාජපක්ෂ නතර කරගන්න ඉඳලා ඉදිරියට මර්ධනකාරී ආයුධයක් හැටියට පාලක බලනවා. වඩ වඩා මුවහත් කරන කරු යටතේ මේ මැතිවරණ දෙල්ලම ඉදිරිපත් වෙනවා. ඒ නිසා සමාජවාදී සමානතා පක්ෂයේ මැතිවරණ වලට අසාධාරණ නැහැ. මා ජනතාව දේශපාලනික දන්න මතන්න යොමු වෙන තත්ත්වයක් මැතිවරණය කියලා මොන ජාතිය මම පැහැරීම එක ඇතුලේ ක්‍රියාත්මක වුණා ජාතිවාදීන් විසින් ඒ අවස්ථාව අපි ප්‍රයෝගී කරනවා. මේ කටුක සත්‍ය මුණගැස ඒ මගින් කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්යභාරය කම්කරු පන්තියට පැහැදිලි කරලා දෙන්න හා ඒක හේතු ගන්නවා. මේ වැඩේ එකයි අපි මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ අපේ ශක්ති ප්‍රමාණයෙන් තමයි. අපි බොළපත් අදනුවර නිසා ආ දෙමළ මහජනතාවගේ කේන්ද්‍රගත වීමක් පවතින යාපනයේ ආ ලංකාවේ කම්කරු පන්තියේ විශේෂ ස්ථානයක් දරන කම්කරු පන්ති කණ්ඩායම් ජීවත් වෙන වතුකරේ මොරේලිය ඇතන අපේ දිස්ත්‍රික් වල මැතිවරණ උද්ඝෝෂණයට අපි සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙනවා. ඒ සත්‍යය තුළින් අපි මේ කරන උද්ඝෝෂණයම පැහැදිලි කිරීමම වඩා විස්තෘතව මාජනතාව කරගෙන යනවා. ඒ ඉතිගැලකොත් ආණ්ඩුකරණය හා කම්කරු පන්තියේ කාර්යභාරයේ රිපෝර්ට් මහා මැතිවරණය හා කම්කරු පන්තියේ කාර්යභාරයේ ඇතුළේ අපේ මේ දේශන අපේ මේ පැහැදිලි කිරීම අපේ මේ අර්ථ විශ්ලේෂණය අපකරු පන්තියේ කුල ප්‍රඥාන් අතර කලපගෙන් වඩා අපි ව්‍යායාමය කිරීම කරමු. අපි මේ තත්ත්වය ඇතුළදී අවදුරටත් ඔබ විභාග කර ගන්න. ධනපති රාජ්‍යයන්ටම ශක්තිමත් කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව කරන වැඩ, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කරන වැඩ. රනිල් වික්‍රමසිංහ ගැන ඒ තරම් දිගට පැහැදිලි කිරීම අවශ්‍ය නැහැ මම කියන්නේ. මේ රටේ සාමාන්‍යයෙන් සාමාන්‍යික අදහස් ගන්න ධනපත් ක්‍රමය ගැන යම් අත්විරියාවක් පවතින මාජනතාව UN විරෝධ ඒක සමසමාජ කොමියුනිස් නායකයන්ගේ මගවැළවීම් මැදේ ආපහු හැරවීම සඳහා දරාතු ජේආර් ජයවර්ධනගේ උත්සාහයට දොරක් විවෘත කර දී තිබුණා. පොදුවේ ගත්තා සංකරු මැදේ බලපතල විරෝධයක් එක්දා සංඛ්‍ය 40 ගණන් වල 50 ගණන් වල අර්ථාලේ අධ්‍යක්ෂින් ඇතුළුව 1958 හදිසි නීති සාවුරු කිරීම මහජන ආරක්ෂක මණ්ඩල සම්මත කිරීම මේ වගේ දේවල් අරහා මහජනතාව UNPA කම්කරු විරෝධී පක්ෂයක් කියන කාරණා නිවැරදියි. 1980 ජූලි වැඩ වර්ධනයේදී ලක්ෂයක් කම්කරු එක පෑන් පාරෙන් දොස්තරා UNPA ස්වභාවයේ යලිවතාව මහජනතාව අධ්‍යක්ෂ 1988 90 කාර් පරිච්ඡේදයේ තරුණ ඝාතන රැල්ල දකුණු බලාපොරොත්තු උතුරේ කරන යුද්ධයේ අමතර යත් කරනකොට රණිල් වික්‍රමසිංහ බතන මිනිහාගේ ආසනයේ කැළණී වදක මණ්ඩලු වාර්තාගෙන කියපු ආකාරය මහජනතාවට සිහිපත් කළා. මේවා කතා කාල තමයි 94 චිකාග් මාර්ගංග බලයට පත් මෙහි වලවල ආපහු වාර මේ තත්ත්වයේ අතේ රාජ රනිල් වික්‍රමසිංහ නිශ්චිතවම UNPA පැරණි පරම්පරාව වෙනම අමෙරිකානු අධිරාජ්‍යවාදීයේ ඉත්තේ කියන කාරණාව ඇති තරමින් දැන් නොවේ රට පිළිවෙල බරපතලව ඉස්සරහට මේ මාස 6 ඇතුළත ඉස්සරහට ගෙනිහිල්ලා තියෙනවා. ආම්මෙන් නෙමෙයි කොළඹ වරාය සම්බන්ධ ප්‍රශ්න මතුවලා තියෙනවා. දසදහස් ගණන් රැකියා අවශ්‍ය කරමින් කොළඹ වරාය සම්බන්ධන වැඩ පිළිවෙල අත්හිටවල තියෙනවා. ඇයි ඒක චීන ආධාරිතව චීනයට පහසුකම් සම්පාදනය කිරීමේ කිවිසුම් සම්බන්ධයෙන් සයිත වැඩ පිළිවෙලක් යටතේ සිද්ධ වෙන්නේ. එක ලංකාව සම්බන්ධයෙන් විතරක් නෙමෙයි සම්පූර්ණ නැගෙනහිර ආසියානු කලාපයේ පුරා ඇමරිකානු අධිරාජ්‍යවාදී චීනයේ මේ ව්‍යායාමයට එරෙහිව ගෙන යන වැඩවලම ලංකාවේ පුක්ක හැටියටයි කොළඹ වරාය සම්බන්ධ වැඩ පිළිවෙලට ඇදී ගාලා තියෙන්නේ. නොයෙකුත් ඒ විදිහේ නම් පරිසරයේ දූෂණය වෙනවා, මාජනතාවට හානි වෙනවා, අමූලික මාජනතාව වෙනවා, පරිසරය වෙනවා, තම දෙයියෝක තැකීමක් දැනගන්න නැහැ. මේ රටේ ඉන්න ලෝකෙ කොතනකටවත් පටන් ගන්නවත් නැහැ. ඒ උන්ගේ තැකීම ඔවුන්ගේ ලාභ මාධ්‍යය ගැන විතරයි. ඒක තර කරලට ඇති නම් පරිසරයේ යකාදයාදී මාජනතාව බලපෑදියාදී මේ ඉලක්කය අනුමයි දැනපතිය කොතනකටවත් වැඩ කරන්නේ. ඒක නිසා කියලියුරේ පරිසරයේ පිළිවන් වාර්තාණය නිසා අපි කොළඹ වරාය සංවර්ධනයක් කියනවානේ නෑ. මේක චීනය පැටලීම හා චීනයේ දෙරේ හෙලිකොප්ටර් ප්‍රහාර එල්ල කිරීම සඳහා අමෙරිකානු අධිරාජ්‍යවාදී මූලිකත්වය ආරයි. දකුණු ආසියානු කලාපයේ හා නැගෙනහිර ආසියානු කලාපයේ විවිධ රටවල ජනපති කල්ලි කණ්ඩායම් පාවිච්චි කරගෙන ගෙනියන වැඩ පිළිවෙලේ එක කොටසක් ලංකාව ක්‍රියාත්මක වෙන හැටි මේවා රනිල් වික්‍රමසිංහ ගේ වැඩ පිළිවෙලේ කොටස්. කවුරුහරි කවුරුහරි කලින් කතා කරනකොට සඳහන් කරා ජෝන් කෙරීගේ මැතිවරණය ජනවාරි 8 වෙනිදා ඔහු මැතිවරණය වුණා. රාජපක්ෂට අවවාද කරන්න සෙල්ලම් කරන්න බව මැතිවරණ ප්‍රතිපලයක් එක්ක සිරිසේනට ආණ්ඩුව බාර දෙන්න කියන ටෙලිෆෝන් පණිවිඩය හරියට ආමන්ත්‍රණය දාවේ රාජපක්ෂ ගණන් බලමින් ඉන්නේ. පුළුවන් නම් මේ මැතිවරණ ප්‍රතිපලය කැන්සල් කරන්න. ඊට අවුරුදු දෙකකට කල් දෙන්නේ මෙන්නවා. මට තව අවුරුදු දෙකක් තියෙනවා. ඒක නිසා මේ ප්‍රතිපලය බලන්න තියෙන්නේ. ඒ අවුරුදු දෙකෙන් පස්සේ කියන කතාවත් උදාගෙන මේකට නීති අදාළව බලගෙන ඇටර්ජිය ප්‍රාදේශ සල්ලගෙන අන්දාය මන්ත්‍රණ කරමින් ඉන්නකොට තමයි කෙරි ටෙලිෆෝන් කෝල් එක දුන්නේ. සෙල්ලම් නටන්න එපා. ගැටවරණ ප්‍රතිපලයක් එක්ක සිරිසේනාට දාලා තියෙන දාලා තියෙන්නේ අන්දුව ගන්න. අපි ගන්නවා. මේ ධර්මයේ මේ තමයි ධර්මයේ සංශෝධනය සම්බන්ධයෙන් දෙපර්තමාන්තු ප්‍රතිනිධියේ ජෝන් කෙරි ලංකාවට ඇවිල්ලා පෞද්ගල මාර්තු මාසයේ තයි මාසයේ ඒක තමයි. ඒක නිසා මම සාමත් චක්‍රපාලක මහින්ද රාජපක්ෂට නාම යෝජනා දීම ඉස්තිර කරන්න මෛත්‍රී පාල සිරිසේනගේ කටහඬින් නැත්තේ ඔව් බලාපොරොත්තු වෙනවා දවල මන්දිරයේ ඇමරිකාවේ වොෂින්ටන් වලින් ටෙලිෆෝන් කෝල්ලේ මොකක්ද කරන්නේ කියලා කියාවේ රජියා ඒකේ නම් ඔහුගේ කරනවා ඒක නිසා බොහෝ වෙලාවට රාජපක්ෂගේ නාම යෝජනා කැන්සල් වෙන්න ඉඩක් තියෙනවා දැන් රාජපක්ෂට මෙන්නා ඔහුගේ නඩ පාවිච්චි කරගෙන වේදිකා හදාගෙන මිනිසු පාරක් දක්වගෙන විමල් වීරවංශගේ වර්ගවාදී ඇකර කටවල් ඇරගෙන ලොකු උද්ඝෝෂණයක් ගෙනියන බව එකක් සිරිසේනට කරන්න පුළුවන් එකක් නෙමෙයි ගැස්සර් ගැස්සර් කියතිය රාජපක්ෂගේ වනිල වගේ ඇවිදපු මිනිහා සම්බුද්ධ රොන්දේ ඉඳාගෙන බැරි වෙන හේතු අඥාන දැකලා දෙන්නම් මුණ ගැහුණා කොහොමද සාකච්ඡාව යනවා කියලා රාජපක්ෂ කතා කරනා ඇත්ත ඇකිල දික් කරේ අර කතා කරනා ඇත්ත ඇද දන්නවනේ සර් කොහොමනේ අවුරුදු අවුරුදු 10ක් තිස්සේ පෞද්ගල කාලේ රොදෙලා ඇතුළුනේ ඒ දන්නේ හිටි ගමන් කොහොමද කොයි තරම් වෙනස්ද මේවා විකාර මේ ව්‍යාජ වම්මු රැඩිකල් නඩ මහජනතාවගේ ඔළුවට බස්සන විකාරය. ත්‍රිජේන නායක පුදුවන්ගේ රාජවර්ත පාටු කරා. ඒක ගැන ඉන්නේ වැඩ. වම්මුමම මැතිවරණ පරාදුමානන් අධ්‍යාපනයට යන්න වෙයි කියලා වෙලා අයිති පාර්ශ්වයෙන් කියනවා කතාව. මැතිවරණේ දිනුවත් සිද්ධ වෙන්නේ වුණා වොෂින්ටන් වල පිටුබලය ත්‍රිසේන පිටුපස වල ගිහිල්ලා නැහැ. රාජවර්ෂයේ ඉඳලා කරන්නේ දින සම්මෙ දිනුවා. තරදුනා නම් විතරක්නේ. ඒ විදිහටයි මේ ගනුදෙනු දේශපාලන තත්ත්වය ඇතුළේ යන්නේ. එනිසායි අපි අවධානය කරන්නේ මේ තත්ත්වයේදී නනාදී වික්‍රණය ආයයක් මේ ප්‍රශ්න වල විසඳුම් සෙබියක්ගේ කම් කරපන් කියනයි. ස්ථිරසාරව ධනපති ක්‍රමයට එළිව සටන් වැදිය හැකි එකම පන්තිය ලෝකේ කොයි රටක ඒ කම් කරපන්. කම් කරපන්තියට මොන දුෂ්කරතා තිබුණා දේශපාලනිකව මේ වන විට මොන සීමා සහිතකම් තිබුණා ඓතිහාසිකව වෛශයිකව විප්ලවවාදී ලෙස නිර්මිත පන්ති නියම වෙච්ච පන්ති කම් කරපන්. ඒ නිසායි අපි ඒ පන්තිය ඉලක්ක කරගෙන මොන සීමා සහිතකම් තිබියදී වුව ඒ පන්තිය ඓතිහාසිකව බාර වූ කටයුත්තට නැගී සිටිය යුතුව තියෙනවායි කියලා නිගමනය සහිතව අපි මේ අරගලයේ යෙදෙනවා. කම්කරු පන්තියේ ජාත්‍යන්තර සමාජවාදී වැඩපිළිවෙළ මතින් විතරයි දුහි ගොවියන්ට ධර්මයන්ට ශිෂ්‍යයන්ට පීඩිත සුළු ජන කණ්ඩායම් වලට තමන්ගේ ප්‍රජාතන්ත්‍රීයයි තමන්ගේ සමාජයයි නිදහස් අධ්‍යාපනය වේවා නිදහස් රෝහල් සේවය වේවා සහනාධාර ගොවිතැනට සහනාධාර ආහාර වේලට මේවා ලබා ගත හැකි කම්කරු පන්තියේ රාජ්‍ය බලය යටතේ පමණයි. දැන් බලන්න රාජපක්ෂ විනාඩු මර්ධන නීති එකක්වත් අහෝසි කරලා තියෙනවද මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පෞද්ගලය පයි මාසය ඇතුළේ රාජපක්ෂ තමන්ට විරුද්ධව මහජන නැගිතීම් එන තත්ත්වයේ යටතේ පොලිස් අත්අඩංගුවේ තබා ගැනීමේ කාල සීමාව පැය 24 ඉඳලා 48 දික් කරා. එක දවසකට සීමාව එක දවස් දෙකක් කරා. දැන් මේ ආණ්ඩුවේ අභෝහයකට අඩු ගන්න සම්පූර්ණයෙන් අහෝ කිරීම පැත්තකින් ගිය වර්ණ 24 දක්වා බැස්සුවද? පැය 24 දක්වන්නේ නැහැ. එහෙම කරන්නේ නැත්නම් ධනපති ක්‍රමයට මේ මර්ධනයේ අවශ්‍ය බව මෛත්‍රී පාලසිරිසේනයි රනිල් වික්‍රමසිංහයි දෙන්නම දන්නවා. ඔවුන් ජනපති නියෝජිතයන් ඇතුළත ඒ මර්ධනයට කැපවීගෙන සිටින මේ විදියටම තමයි අනිකුත් කටයුතු සම්බන්ධයෙන් අපි සැලකිල්ල යොමු කරන්නේ පොදු විභාග ක්‍රියාවලදී අපි කැපවීමෙන් මැෂින් එන්සයි අපි අවධානය කරන්න සමාජවාදී කටයුතු වලට කැප වූ සංකල්පීය අනුගමනය මතින් ලංකාවේ රාජ්‍ය බලය කම්කරු පන්තියකට දිනා ගන්න යුතුය කියන එක. කම්කරු පන්තියකට දිනා ගන්නා වූ රාජ්‍ය බලය ක්‍රියාත්මක කරන සමාජවාදී වැඩපිළිවෙල සාක්ෂාත් කිරීම සඳහා වෛශ්‍යිකව අවශ්‍ය කරන ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහාය විශේෂ කොටම දකුණු ආසියානු කලාපයේ කම්කරු පන්තියේ සහාය ඉන්දියාවේ පකිස්තානයේ බංග්ලාදේශයේ බුරුමේ කම්කරුවන්ගේ සහාය අපි දිනා ගැනීමට සටන් කළ යුතුයි. මේක කළ හැක්කේ ජාත්‍යන්තර ඉරිදර්ශනයකින් සන්නද්ධ ජාත්‍යන්තර සංවිධානයක් කරා විතරයි. අතරමැදි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවක් ලෙස සමාජවාදී සමානතා පක්ෂයේ තමන්ගේ දේශපාලන වැඩකටයුතු වල නිරත වන්නේ ඒ නිසායි. ඒ නිසා අපි මේ හැන්දර සෞදෝන්ගේ ඉල්ලා සිටින්නේ මේ දේශපාලන වැඩපිළිවෙල පැහැදිලි කර ගැනීම සඳහා සහභාගී වෙන මේ අවස්ථාව ප්‍රශ්න ඇති වුණා. මගේ ගෞරවතර ඉදිරියට ගෙන යන්න ඉල්ලා සිටිනවා.